අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. සැනහවත් වාසනාවන්ත පින්තුනි, අපේ සිංහල සිරිතට අනුව අද මේ අපි සමරන්නේ අලුත් අවුරුද්ද. ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් මේ පින්තුන් හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සපිරි, දුක් පීඩා දුරවන, සැනසීම උදාවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේදී පින්තුනි, අපේ ජීවිත ගැන කල්පනා කරන අවස්ථාව. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විදියට අපි නැවත වතාවක් අපේ අතීතය ආවර්ජනා කළ යුතු අවස්ථාවක්. අපි වසර ගණනාවක් මේ වගේ අලුත් අවුරුද්ද අපි සැමරුවා. ඒ අලුත් අවුරුද්ද වලට එක වෙලාවකට අපි ඉඳගෙන ආහාර පිසලා, ආහාර අනුභව කරලා, ගනුදෙනු කරලා, ඔවුනොන්ට ගෞරව දක්වලා අපි නොයෙක් විදිහේ චාරිත්‍ර සැමරුවා. ඒ දේවල් වලින් අපේ ජීවිතවලට කිසියම් ආලෝකයක් අපට ලැබුණා. ඒ වුණත් පින්නතුනි, විශේෂයෙන් ජාතියක් වශයෙන් අද අපි ඉන්න තැන අපි අවංකව කල්පනා කළ බලන වටිනවා. ඇයි අපට මෙහෙම වුණේ කියන එක අපි නැවත වතාවක් ආවර්ජනා කළ යුතු අවස්ථාව. අපට පුළුවන් මේ අවුරුද්දත් ගත වෙච්ච අවුරුදු වගේම අපි ආහාර පාන ආදිය අනුභව කළා, සතුටෙන් විසිරලා යන්න අපට පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි. නමුත් ඒ අතර පින්නතුනි, අපි ඊට වඩා ගැඹුරින් අපේ ජීවිත සිහිපත් කළ යුතු අවස්ථාවක් මේක. විශේෂයෙන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිපු බෞද්ධයන් විදියට අපි අපේ ජීවිත ධහමින් ආලෝකමත් කරගත යුත්තේ කොහොමද කියන එක මෙවැනි අවස්ථාවල විශේෂයෙන්ම අපි සිහිපත් කළ යුතුයි. අපි නිතරම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් විශේෂ නොයෙක් විදිහේ පින්කම් කරනවා. විශේෂයෙන් බෞද්ධයන් විදියට ඔබ හුඟක් දානමය පින්කම් සිදු කරනවා. ශ්‍රී ලාංකිකයන් ගත්තොතින් වෙසක් සමයක් වැනි අවස්ථාවකදී කොයිතරම් දුරට දානමාන ආදී පින්කම් කරනවාද කියන එක ඔබ හොඳටම දන්නවා. එහෙම තිමිච්ච ජාතියකට මොකක් දුනේ කියන එක අපි නැවත කල්පනා කළ බලන්න වටිනවා. අපට කොතනද වැරදුනේ කියන කාරණේ. අපේ ශ්‍රද්ධාව අඩුවක්ද? අපේ පරිත්‍යාගශීලීත්වය අඩුවක්ද? නැත්තම් අපේ අධ්‍යාපනය අඩුවක්ද? මේ කිසිම දෙයක අඩුවක් නෙමෙයි පින්නතුනි. හදවත උතුරායන ශ්‍රද්ධාවෙන් මේ පින්කම් කරන්නේ අපි. ඒ වගේම තමන් සන්තකව දේවල් සියල්ලක්ම හරියට දන් දෙන මට්ටමෙනුත් අපේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වුණත් පින්නතුනි, මේ දේ අපි කරලා තියෙන්නේ සැබෑ ලෙසම සම්මා දිට්ඨියෙන්ද කියන කාරණය නැවත වතාවක් අපි කල්පනා කළ බලවටි පටිනවා. බුදුදහමේ ප්‍රධානතම අංගයක් තමයි සම්මා දිට්ඨිය කියන එක, right understanding කියන එක. අන්නේ නිවැරදි දැක්ම සම්මා දිට්ඨියව නම් අපේ ජීවිතවල සිදුවන පරිවර්තනය මොකද්ද? ඒකේ පළවෙනි පියවර තමයි කම්මස්සගත සම්මා දිට්ඨිය කියන කාරණය. අපේ සිත මුල් වෙලා සිදු කරන කායික, වාචික, මානසික ක්‍රියාවලට අපේ සිතේ ස්වභාවය අනුව ආනිසංසෝ විපාක ලැබෙනවා කියන කාරණය. මේ සමාධියට එළඹිච්ච ගමම්ම ඊළඟට අපේ ජීවිතවල ඇති වෙන්න ඕන දේ තමයි සිල්වන්ත භාවය කියන එක. කායික වාචික සංවරය කියන එක. සමාධියට ඇති වෙනවත් එක්කම සම්මා සංකල්ප ඇති වෙනවා. සම්මා සංකල්පෙන් පස්සේ ඊළඟට ඇති වෙන අංග දෙක තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේ පින්නතුනි දෙහැමි ජීවිතයක ලක්ෂණයි. මෙන්න මෙතනින් අපේ ජාතිය ස්ථාවරුනේ නැහැ පින්නතුනි. අපට වැරදිච්ච ස්ථානේ මෙන්න මෙතන. අපි ඇතැමිට පින්කම් කළාට ඒව ධාර්මිකව නෙවෙයි කළේ. ඒව සිල්වන්තව නෙවෙයි කළේ. ඒ නිසා අපට ලොකු ගමනක් යන්න බැරි වුණා. මගදී අපි ප්‍රපාතයට වැටුණ පින්නතුනි. අන්න එහෙමනම් අපට සැබෑ ලෙසම සම්මා දිටිය ඇති වුණා නම් ඊළඟ ලක්ෂණය තමයි අපි සිල්වන්ත වෙන්නට ඕන. අපි දෙන දානීය සීලෙන් අර්ථවත් වෙන්නට ඕන. කායික වාචික සංවරය තියෙන්නට ඕන. ඔබත් අද මෙතන පන්සලට ආවට පස්සේ අවම වශයෙන් බලන්නේ මේ පන්සලේ ගත කරන අවස්ථාවේ ඔබ කොයිතරම් දුරට බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන ගැන ගෞරවයෙන් දින්නේ කියලා? මේ විහාරස්ථානයේ බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා වැඩ සිටිනවා. මේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරනවා, ධර්ම සජ්ජහනා කරනවා, ත්‍රිපිටක සජ්ජහනා කරනවා. මේ ධර්මයේ පිළිරැව් දෙන ස්ථානයකයි මම මේ ඉන්නේ. ඒ වගේම මේ ආරි සංගරත්නයේ නියෝජනය කරන ස්වාමින් වහන්සේලා වැඩ සිටින ස්ථානයේ මා ඉන්නේ කියන හැඟීම අවම වශයෙන් පින්නතුනි. මේ පන්සල ඉන්න කාලය තුලවත් අපි සේපත් කරන්න ඕන. එකෙන් කියන්නේ ඔබ සතුටෙන් ඉන්න එපා කියන එක නෙවෙයි. ඔබ සතුටෙන් ආහාර පාන ආදී අරගෙන චාරිත්‍ර කල්‍යන්න. හැබැයි පින්නතුනි, මේ පන්සලෙන් එහා පැත්තේ වත්ත කිඳගෙන කෙනෙක් මේ පැත්ත දිහා බලනවා නම් එයාට ඔබේ ජීවිතවල වෙනසක් පේන්නට ඕන. බොහෝ දෙනෙක් වටේම ගෙවල්ලා අය මෙතන පින්කම සිද්ධ වෙනකොට හොඳට බලාගෙන ඉන්නේ. ඒ සාමාන්‍ය ගෙදරක සිද්ධ වෙන දේකුත් මෙතනත් අතර වෙනසක් නොතිබුණොත් පින්නදින අපට මේ වගේ තව අවුරුදු 100ක් අපට එක් වෙලා යන්න පුළුවන්. එකතු වෙලා යන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතවල වෙනසක් වෙලා නැහැ. අන්නේ වෙනස තමයි ඩිසිප්ලින් එක කියලා කියන්නේ. කායික වාචික සංවරය කියලා කියන්නේ. අන්න එතනින් ඔපවත් වෙන ජීවිතය තමයි සම්පූර්ණ අපේ ජීවිතයේ ලක්ෂණ කරන්නේ. ඒ ලක්ෂණ කරන ජීවිතයේ ප්‍රධානතම අංගය තමයි මේ සම්මා දිට්ඨියේ පෙරට යන ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග ටික අපේ ජීවිතවල තියෙනට ඕන. ජීවිතේ කුමන කටයුත්තක් කළත් ඔබ බලන අවංකවම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉඳගෙන ඔබ මේක කරන්නේ. ඔබ රැකියාවක් කළත් බලන්නේ රැකියාව කරනකොට ධර්මිකවද කරන්නේ? ඒ රැකියාව කරනකොට ඔබ ගන්න වැටුපට සරිලන සේවයක් ඔබ කරනවද? ඒ රැකියාව අවංකව කරනවාද කියලා නැවත නැවත බලන්න. අපි නිතර කියන කාරණයක්, විශේෂයෙන් කුඩා දරුවන්ගේ නැත්තම් අමතාත ගැන හොඳට අවධානයෙන් ඉන්නේ. ඒ අමතාත රැකියාව කරන්නේ කියලා හොඳට බලනවා. ඒ අමතාත තමන්ගේ කාර්යාලයෙන් හාෆ් ෂීට් කොලයක් අත් නිකන් ගේන හොඳ නැහැ. අඩු ගානේ පැන්සලක් අත් ඒකේ තියෙන සම්පත් අපි ගේන හොඳ නැහැ. එහෙම ගෙනාවොත් ඒ දරුවන්ට ලොකු වැරදි ආදර්ශයක් එන්නේ. ඒ දරුවා ඒ වැරදි ආදර්ශ ඉගෙන ගත්තොත් මොකද වෙන්නේ? ඒ දරුවත් කාර්යාලයක වැඩ කරන දවසේදී ඒක කරනවා. ඒ දරුවා ආයතනික ප්‍රධානියෙක් වෙච්ච දවසේදී ඒ ආයතනයේ පොදි වස්තුන් ටික ගෙදර අරන් එනවා. එයා රජයේ ඉහළ නිලධාරියෙක් නම් එදාට යාක කරනවා. එයා රජයේ නායකයෙක් වෙච්ච දවසට ඒක කරන්න පුළුවන් උපරිමයෙන් අන්නේ වැරදි දේ කරනවා පින්නතුනි. එහෙනම් මේ ආදර්ශය කොතනින්ද ලැබෙන්න ඕන? යදරදී අම්මා තාත්තා දෙන්න ගැන දරුවෝ හොඳ අවධානයෙන් ඉන්නේ. කිසිම දෙයක් පින්නතුනි හොරකම් සිතින් ගන්න එපා. ඒක ඔබේ දරුවාගේ අනාගතයට කරන ලොකුම අසාධාරණයේ අවැඩ. අන්නේ gederin ඇති වෙන ශික්ෂණය තුලින් ඒ නිර්මාණය වෙන දරුවා තමයි සමාජයට, රටට, ලෝකෙට ගිහිල්ලා සේවයක් කරන්නේ. අන්නේ ජීවිත ගත කරන වැඩිහිටියන් විදියට අපි මේ අලුත් අවුරුද්ද චාරිත්‍ර සමරන අවස්ථාවේදී අපේ සැදැහැවත් බෞද්ධයන් විදියට බුදු දම සංඝ කියන තෙරුවන් සරණ ගියපු කෙනෙක් මම සම්මා දිට්ඨිය යුක්ත කෙනෙක්, මම ආරස්නගික මාර්ගයේ ඉන්න කෙනෙක් කියන එක නිතර නිතරම සිහිපත් කරන්න. ඔබ රැකියාවක් කරනවා නම් ඒක සම්මා ආජීවය වෙන්නට ඕන. ඔබ වචනයක් කතා කරනවා නම් ඒ වචනේ සම්මා වාචා වෙන්නට ඕන. ඔබ උත්සාහයක් කරනවා නම් ඒක සම්මා වායාමයක් වෙන්නට ඕන. ඔබ සිතවිල්ලක් සිතනවා නම් ඒක සම්මා සංකප්ප වෙන්නට ඕන. ඔබේ දැක්මක් විෂන් එකක් තියනවා නම් ඒක සම්මා දිට්ඨිය වෙන්නට ඕන. ඔබේ හිතේ එකඟ බවක් තියනවා නම් ඒක සම්මා සමාධිය වෙන්නට ඕන. ඔබ කරන කායික ක්‍රියාව සම්මා කම්මන්ත වෙන්නට ඕන. මෙන්න මේ විදිහට ආරසිකික මාර්ගයෙන් ජීවිතේ ලස්සන වුණොත් තමයි ඒ නිවස ලස්සන වෙන්නේ, ඒ සමාජය ලස්සන වෙන්නේ, ඒ රට ලස්සන වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරන මේ මාර්ගය ගැන උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසා. මේක ඍජු මාවතක්, මේක නිර්භය මාවතක්. යම්කිසි කෙනෙක් මේ ආරසිකික මාර්ගයේ පිළිපදිනවා නම් ඒ තැනැත්තා ලෝකෙට නිර්භය භාවය දෙන්නේ. යම්කිසි කෙනෙක් පොඩි දෙයක් හරි හොරකම් කරන්නේ කියලා දන්නවනම් එයා ගැන අපට කොච්චර ගෞරවයක්ද, විශ්වාසයක්ද? යම්කිසි කෙනෙක් බොරුවක් කියන්නේ කියලා අපි දන්නවනම් ඒ කෙනා ගැන කොයිතරම් විශ්වාසයක්ද, ගෞරවයක්ද? මෙන්න මේ ගෞරවයට අපි හානි කරගන්න හොඳ නෑ පින්නතුනි. ඒ නිසා අලුත් අවුරුදු සමරන චාරිත්‍ර සමරන අවස්ථාවේදී අපි සංග්‍රහය සතුටින් භුක්ති විඳින ගමන් අපි ඥාති මිත්‍රාදී මේ වගේ හමු වෙන ගමන් අපි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තුල ස්ථාවර වෙන්නට ඕන අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නට ඕන ඒ වගේම අපේ ජීවිතයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මේ සතුට ලැබෙන මාවත තුල විසිතුරු කරගන්නට ඕන එහෙම වුණොත් තමයි සැබැලෙසම අපට ඊළඟ අවුරුද්ද ධර්මානුකූලව සමරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපි නැද්දක පියාගන්න දවසේදී අපි මේ ඉන්න ආත්ම භාවයට වඩා සුගතියකට යනවා කියන විශ්වාසය ඇති වෙන්නේ. අන්නේ මගේ ගමන කරෝති තමයි අපට අපේ නිතිපතාම ධර්ම මාර්ගයේහි නිවන සැනසෙන මාවතෙහි නිවන් මාගෙහි ඉදිරියට ගමන් කරනවා කියන විශ්වාසනයත් අපට ඇති වෙන්නේ. Venerable members of the Mahasangha, friends in the Dhamma. At this moment, on the behalf of Mahasangha of the Los Angeles Buddhist Vihara, we wish you a very healthy, prosperous, happy new year by the power of the Triple Gem, the Buddha, Dhamma, and Sangha. At this moment, as Buddhists, when we gather here in the temple, we should understand the Buddha's message at the very beginning of this path. We should be confident in the triple gem, the Buddha, Dhamma, and Sangha. We should understand the Buddha's noble qualities, the supreme Buddhist, the person who developed his mind to the maximum level with great compassion and great wisdom. We should always think that I am a disciple of the Buddha. Then we always think about the Buddha's noble qualities. Not only that, we listening to Buddha's message, as the result of listening to the message of the Blessed One, we understand what he explained. The message of the Buddha can be summarized into one stanza, Sabba Papa Sakaranam, not to do any evil, Kusalasa Upasampada, doing good deeds, meritorious deeds, Sajita Pariyodhavanam, purifying one's mind. Etang Buddhana Sasanam, this is the message of the old Buddhas who appear in this world. This is the Dhamma, the teaching of the Buddha. We always should think about this message, then we have no mistakes in our life. Not only that, we contemplate on the qualities of the disciples of the Supreme Buddha. Like Reverend Sariputta, Reverend Moggallana, these are the persons, noble disciples, that we remember, that we contemplate on. When we think about their qualities, our mind is so pure and calm. Contemplating on the qualities of the Buddha, Dhamma and Sangha are the meditation techniques, Buddha Anusati, Dhamma Anusati and Sangha Anusati. On the other side, we should understand the Buddha's message. Here it is very important to understand the Noble Eightfold Path. The Noble Eightfold Path means the eight steps of happiness. The eight steps of happiness. When we are listening to Buddha's message, we have right understanding, Samma Ditti. What is the meaning of Samma Ditti? Right understanding. Understanding the karmic law. Whatever we do with intention, physically, verbally, or mentally, we will have the same results according to our mental situation. If you know this karmic law, actually always we go away from evils and we practice good deeds as much as we can. And the second step of samadhi is that understanding the Four Noble Truths for the dependent origination. Understanding impermanence. Our entire life is the present moment, the present thought. That present thought arises and ceases every moment. Understanding the impermanence is the highest step of samadhi to your right understanding. If you have right understanding, we have right intention, samma sankappa. The intention free from senses pleasure, nekam sankappa, අව්‍යාපාද සංකල්ප the intention free from ill will. අවිහිංසා සංකල්ප the intention free from cruelty. This is සම්මා සංකල්ප right intention. And next step is that right speech. When we speak something, we should think that whether it is correct or not. We should think again and again when we speak something. That is the discipline of our speech. Samma vacha, right speech. Not only that, samma kammanta, right action. We abstain from stealing, killing persons, and sexual misconduct. This is the right action. And also, right livelihood. We always live and earn money righteously. That is right livelihood and right effort. We have effort always to do good deeds and to away from evils. And samma, sati, right mindfulness. We always are aware of our body and mind. We are aware of our body and mind. We take care of our mind always from negativities. And right concentration, samma, samadhi. This is the fearless path. This is the direct path for the liberation. If we can practice this path day by day, we go forward with our spirituality and we develop our mind, we develop our inner peace as the result of this path. In this very auspicious day, if we can understand and practice this path, actually, we are the fortunate people in this planet because we listen in the highest message of the Supreme Buddha who realized, who discovered, and who proclaimed to the world this message. On this very auspicious day, on behalf of Mahasangha, we wish you to understand and practice this path, and we wish you to develop your inner peace. As the result of practicing this path, may all of us attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu.